ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඩොක්ටර් මහින්ද ජයරත් මහත්මයා ඇතුළු මේ කවුරුත් අද දින විහාරස්ථානයට එක්රාසි වෙලා ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිවාඩුපත් එක් අවස්ථාව. ඉතින් අජිත් මහත්මයා මාලිකනෝන ඇතුළු මේ බොහෝ දිනක එක්රාසි වෙලා ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් මේ සිදු කළේ විශේෂයෙන්ම අද දින උපන්දිනයේ සමරන ඒ චින්තා ජයරත්න නෝනා මහත්මියට ආශිර්වාද කරන්නට. ඉතින් මහා සංඝරත්න වෙනුවෙන් අප ජීවිත කාලය මුළුල්ලෙහිදීම සිදු කළා වූ සියලු පින් අමලානිසංසයනොත් එවැගේම මේ විහාරස්ථානය ආරම්භයේ පටන් මේ මොහොත දක්වා සිදු කළ සියලුම පින් අමලානිසංසයනොත් එවැගේම චින්තනෝන ඇතුළු ඔබ හැම දෙනාම ජීවිත කාලය පුරා සිදු කරපු සියලු පින් අමලානිසංසයනොත් අද දින උපන්දිනය සමරන ඒ චින්තා ජයරත්න නෝනා මහත්මියට නිදුක් නිරෝගී සම්පත්තිය දිගාතර සම්පස්තල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ ඔබගේ ජීවිත දේශ බලන විට මේ හැම දිනාගම ජීවිත දේශ බලන විට අපට පේන ලක්ෂණයක් තමයි ඔබ හැම දිනෙකම සතරම් වාක් පින් කළා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ පින ඔබගේ උපතේ පටන්ම දැක ගන්න පුළුවන්. වාසනාවන්ත අමතාත් ලැබාගෙන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ වරප්‍රසාද ඔබට ලැබුණේ ඒ අතීත කලාව මහත් වූ පින්කම ආනිසංස විදියට. විශේෂයෙන්ම මම හිතන්නේ ડોક્ટર මහින්ද ජයරත්න මහත්මයා ඒ වගේම චින්තන වනන් දේශපාලන විට ඒ ලක්ෂණය වඩාත්ම ප්‍රකටව පේනවා. ඔබ ලබපු අමතාද දේශපාලන විට ඒ වගේම ආදරණීය සහෝදර සහෝදරයන් දේශපාලන විට ඔබ කොයිතරම් පින්වන්තද කොයිතරම් වාසනාවන්තද කියන එක අපට හිතා ගන්න පුළුවන්. ඒ ටික ලැබුණේ සතර කලාව පින්කම ආනිසංස විදියට මේ දෙරාත්ම භාවල කරපු පින්කම ආනිසංස විදියට. ඒ වගේම අපට නොපෙනෙන තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපි මේ ජීවිත කාලයේ කලාව පින්කම ආනිසංස රැස්සත් අපිට මේ ජීවිත කාලයේදී ආනිසංස ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියනම් මේ අවස්ථාවට අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් උන්වහන්සේලා සඳහන් කළයි කරයි ඔබ මේ ජීවිත කාලයේ කරපු කොච්චර පින්කම් ආනිසංස මේ ජීවිත කාලයේදීම ඔබට ලැබෙන්නේ නැද්ද කියලා. ඔබ දන්න ඔබත් එක්ක එකට හිටිය යහළු මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් කොයිතරම් පිරිසක් මේ මේට ජීවිතවලින් සමගෙන තියෙනවද? සමහර ජීවිතයේ කොයිතරම් ලෙඩ දුක්කටපත් වෙලා හදිසි අනතුරු වලටපත් වෙලා දෝ දරුවන්ගේ අකීකරුකම් නිසා දෝ දරුවන්ගේ රෝගාබාධ නිසා කොයිතරම් දෙනෙක් ජීවිතේ පීඩාවටපත් වෙලා ඉන්නවද? ඉතින් ඒ අතුරින් ඔබ බලන ඔබේ ජීවිතය මේ තරම් නිරෝගී සම්පන්නව තියෙන්නේ ඔබේ දරුවන්ගේ ජීවිතය ඉතාම සාර්ථකව තියෙන්නේ. දරුවන්ගේ විතරක් නෙවෙයි මොනුගුරු මිනිවිරියන්ගේ ජීවිතත් කොයිතරම් සාර්ථකව තියෙන්නේ මේ තරම් සාර්ථකත්වයටපත් වෙනට ප්‍රධානතම හේතුව තමයි මේ ජීවිත කාලෙදිම කළා වූ පින්කම ආනිසංස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් උගත්වමින් යම්කිසි කෙනෙක්ගේ ජීවිතයේහි වටිනාකම බරණ ලක්ෂණ කීක අපිට දැක ගන්න පුළුවන්. ඒ තමයි මේ පුද්ගලයා කොයිතරම්නම් ධර්ම ශ්‍රවණය කළ තියෙනවද කියන කාරණේ. ඒ වගේම තමන් ශ්‍රවණය කරපු ධර්මය කොයිතරම් දුරට තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවද කියලා. මේක ප්‍රධාන වශයෙන් කෙනෙක්ගේ බරණ ලක්ෂණයක්. හැබැයි ඊටත් වඩා බෞද්ධෙක් වශයෙන් කෙනෙක්ගේ වැදගත්කම වටිනාකම බරණ ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් නිසා බොහෝ පිරිසකට යහපතක් වෙනවා නම් ඒ වගේම කෙනෙක්ගේ ජීවිතය නිසා වෙනත් කෙනෙකුගේ ජීවිත සාර්ථක කරගන්නට වෙනත් කෙනෙක් කුසල මාර්ගයට යොමු කරන්නට කී දෙනෙකුට නම් තමන් උපකාර කළා තියෙනවද? මෙන්න මේක කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය බලන ප්‍රධාන ලක්ෂණයක්. මම හිතන්නේ යකින් බලන විට චින්තනෝනා මහත්මිය ලෙස බලන විට පේන ලක්ෂණය තමයි එතුමිය පින්කම් කරන විතරක් නෙවෙයි තව බොහෝ දෙනා පින්කම් වලට සම්බන්ධ කරගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟ සේවය කරන අය ලෙස බලන විටත් ඒකට ආශිර්වාදය කරන්න නිතරම පින් දහම් කරලා ආශිර්වාද කරනවා. මෙන්න මේක පින්තුණි සත්පුරුෂ ජීවිතයක තියෙන ලක්ෂණයක්. අපට පේන ඥාති මිත්‍රාදීන් විතරක් නෙවෙයි අපට නොපෙනෙන ලෝකෙ පිරිසක් ඉන්නවා. අපේ මියගේ අම්මා තාත්තා සසරගත ජීවිතවලදී අපට හමු වෙච්ච ඥාති මිත්‍රාදීන් මෙන්න මේ බොහෝ දෙනාටත් ආශිර්වාදයේ පිණිස අපට ජීවත් වෙන්න පුළුවන් නම් මේක තමයි ජීවිතයක තියෙන වටිනාකම කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් දාන ආදී පින්දහම් කරනවා නම් විශේෂයෙන්ම සීලමය පින්කම කරනවා නම් සිල්වත් බව තියෙනවා නම් ඒ කෙනාගේ මේ ජීවිත කාලේ ඥාති මිත්‍රාක් නෙවෙයි මීට කලින් ආත්ම භවවල අමල කාර්යලත් ඒ පුද්ගලයා දැස බලලා සතුටු වෙනවා ආශිර්වාද කරනවායි කියලා. ඉතින් මෙන්න මේ සියලුම පින්හම්බල පසුබිම තමයි අපි අදැමිට නිතරම සඳහන් කරනවා දාන සීල භාවනා කියන පින්කම් කරන්න කියලා නේද? අපිට නිතරම මේක අහන නිසා එච්චර වටින්නේ නැහැ වෙනතුනි. නමුත් මෙන්න මේ සංකල්ප ගැඹුරින් විග්‍රහ කරලා ලෝකේ අනිත්‍යය මේ දැස්ස බලන ආකාරය දිහා බැලුවම අපට පේනවා මේ කරුණ කොච්චර වැදගත්ද කියලා. මෑත කාලයේ සයිකොලොජිස්ට් කෙනෙක් ඉන්නවා මං හිතන්නේ ඔබ දන්නව ඇති ගෝල්මන් කියලා. ඩී ගෝල්මන් කියලා. ඔහු ඉදිරිපත් කරන විශේෂ සංකල්පයක්. ඒ තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක. මං හිතන්නේ මහින්ද මහත්මයා දන්නව ඇති. ඩැනියල් ගෝල්මන් ඉන්ටෙලිජන්ස් කියන එකක් විස්තර කරනවා. කලිනුත් මේක විස්තර කළා තියෙනවා IQ කියලා. ඉන්ටෙලිජන්ට් පර්සන් කියලා. නමුත් මේක මලු සංකල්පයක් විදිහට විස්තර කරනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. EI කියලා. නැත්නම් EQ කියලා. මෙන්න මේකේ ඉදිරිපත් කරන ප්‍රධාන සංකල්ප පහක් තියෙනවා. When we discuss some psychological factors, we can see very special concept in this space, which is emotional intelligence. It says in Sinhala, Chitta Vega Buddhiya. There is a very special psychologist who is D. Goldman. He says five things that we should practice when we go to build a very strong personality. There are five qualities that we have. They are the very first one is self-awareness. The second one is self-regulation. The third one is internal motivation. Fourth one is empathy. And fifth one is social skills. These five things are so appreciated in psychological field. When we discuss the Buddha's message, you know, these all qualities can be seen in one stanza. What is that? Uttanavato satimato suchikammasa nisammakarino sanyatastacha dhammajivino appamattasya sobivandati. Uttanavato means motivation. The second one is satimato. Self-awareness, or mindfulness, and also satimato suchi kammasa. Suchi means very clear, good activities. Suchi kammasa. And also nipata. The other thing is, when we do something, we should have good attention that what we are going to do. And also empathy. Empathy means active listening, and also social skills. Uddhanavato satimato sujikammasa nisamakarino sanyatasacha. Sanyatasacha means discipline. All of these qualities can be seen in the same stanza. You know, when you see some lectures about IQ or EI, about the psychologist of, you know, Daniel Goleman, there are millions of views we can see in his sermons. But sometimes when we discuss some concept in Buddhism, we don't appreciate it. But especially when we associate with good friends, especially when we practice these kind of good activities in our life, especially Buddha explained, all good qualities depend on three states. They are dana, sila, and bhavana. Dana means generosity, offering something to others with your mind. When we practice these activities, it means our mind is so pure and calm. That is why Buddha says, peti mudaran vindati datta. He who practices generosity feels a lot of happiness. That is why Buddha says, Peti mudaraṁ vindati dātā. And also, the second one is discipline or moral conduct, seal. The third one is meditation or loving kindness. Buddha says, dānaṁ ca samacittaṁ ca metta cittaṁ ca bhāvayi. Dāna means generosity, and samacharya means discipline in our speech and behavior, and also metta cittaṁ, loving kindness. In the very first level, with the understanding of the karmic law, very first thing that we do, these three activities, three meritorious deeds, dhāna, sīla and bhāvanā. In this level, we believe, we understand the karmic law. What is the meaning of karmic law? Whatever we do with intention, physically, verbally or mentally, we will have the same results. With this understanding, we practice these activities. Among these three meritorious deeds, practicing loving kindness is highly appreciated in Buddhism. In the mundane level, Buddha says, the highest quality that we can practice is that practicing loving kindness for our inner peace. And when we are going to develop our spirituality. And also the second level, Buddha says, with the understanding of impermanence, arising and ceasing of our all activities, we can practice samatha and vipassana. Samatha means tranquil meditation, vipassana means inside meditation. When we practice tranquil meditation, we depend on insight, we depend on our mind. Whenever we practice meditation techniques as the concentration meditation, according to what the Supreme Buddha said, at this moment, our five senses, chakko, sota, gana, jivha, kaya, these five senses we don't use when we practice concentration meditation. We depend on our mind with positive thoughts. Not only that, when we practice insight meditation, we don't take anything as permanent. You know, even though we practice concentration meditation, still we think there is something which is permanent. But when we practice insight meditation or vipassana bhavana, at the moment we don't depend on even our insight, even our mind. We see that even our mind is impermanent. It arises and ceases. Whenever we are ignorant, we depend on outside. Whenever you see something, whenever you smell something, whenever you eat something, if your mind depends on outside persons and things, it means outside persons and things can control you. Whenever you depend on inside, at the moment, whatever you experience through your senses, suddenly you look at inside. Ordinary people always look at outside. When they experience something through their six senses, suddenly they look at outside. But we, the Buddha's followers, as soon as we experience something, we can respond something, but we suddenly look at inside. What is the reason? We are always mindful. Whatever we experience, you know, at the moment, when we experience something, the first experience suddenly ceases. When we recognize something, the first experience has ceased. But because of our ignorance, we suddenly look at outside. If we are wise, if we are mindful, as soon as we experience something, if we can look at inside, what happens to my mind at the moment, suddenly we can understand these things are impermanent. What is the meaning of impermanence? The experience, what we receive at the moment, arises and ceases. This is the ultimate truth that Buddha explained. By practicing these kind of activities, by practicing generosity, by practicing moral conduct or sila, by practicing loving kindness, in the mundane level, in the ordinary level, we develop some qualities in our life, benefits. When we practice these activities, we can increase our good health, longevity, good complexion, good friends. Having these facilities, benefits throughout practicing good deeds in our day-to-day life, finally would explain, we should reach the final destination. As an intelligent person, the highest qualities that we can practice are tranquil and insight meditation, or concentration meditation and insight meditation. If you are clever to concentrate our mind little by little using some meditation techniques, such as breathing meditation, insight meditation, this is the way how we achieve the real happiness. Not only that, would explain what is the way how we eradicate completely ignorance or delusion. What is the nature of ignorance? It means when we experience something, we think there is something outside. And also, whatever we experience outside, we think other people also can experience the same way. But if we experience something at the moment, that is the experience of our world. For example, when you look at this wall is for your world. If there is a ghost here, this is not a wall for him. This is a wall for my world, according to my mental condition and also according to my eye consciousness. This experience is different from person to person. And also, this experience is not permanent. It means even though the same person experiences the same experience, it is different from time to time. For example, sometimes you are very pleasant with me. But if I blame me, suddenly your mental situation changes. According to your mental situation, your eye consciousness changes suddenly. And, you know, then when you look at me, what happens to you? You may get angry. Not only when you look at me, even my clothes, when you look at, you may get angry. But outside, material things and persons are same. But according to our mental condition, that experience changes from time to time. This is the final truth, ultimate truth that Buddha explained. By practicing these kind of activities, having good friends, throughout listening to Dhamma, practicing Dhamma, finally, if we can realize this message, actually we are the so fortunate people in this world. Why is that? Other people look at outside and also they are suffering with seeing something, but we can overcome suffering. The reason is that we always look at outside and also we look at inside. Finally, we don't depend any material things outside. This is the final truth that Buddha explained. By using these activities, if we can develop our longevity and good complexion, and also having good friends, if we can listen to Buddha's message, and if we can practice the Dhamma and achieve this ultimate truth, this is the highest qualities that we can practice in our life. Mahitane, Chintano Namahatmiyata, ජීවිතය ගැන හිතනකොට කලාව නොයෙක් ආකාරයේ පින්කම් ගැන හිතලා හුඟා දුරට සතුට වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් අපේ උපන්දිනයක් වැනි දවසකදී අපි හුඟා දුරට පින්කම් කරගන්නවා. නමුත් මම හිතන්නේ චින්තන වුණට හැම දවසක්ම උපන්දිනයක් වගේ නේද? හැමදාම හාමුදුරුවන්ගේ අඩුපාඩුකම් බලනවා. පින්කම් වලට මොනවද ඕනේ කියලා අහනවා. අසරණ අයට තමන්ගේ හිතවත් අයට කොහොමද උදව් කරන්නේ කියලා අහනවා. මම හිතන්නේ එතුමියට හැමදාම උපන්දිනයක් වගේ කියලා හිතලා තමයි එතුමිය වැඩ කරන්නේ. ඉතින් බොහෝ දෙනාට ආශිර්වාදයක් වෙන පිණිස හැම වෙලාවෙම අනිත් කෙනාට මොකද කරන්න ඕනේ කියන හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ. ආහාර පාන ආදියෙන් වින මුදලින් උදව් කරන විතරක් නෙවෙයි, අනිත් කෙනාට කොහොමද පින්කමක් කරන්න උදව් කරන්න පුළුවන්, මියගිය කෙනෙකුට කොහොමද පින් ටිකක් කළා අනුමෝදන් කරන්න පුළුවන්ද කියන එක නිතරම හිතන කෙනෙක්. මේක තමයි සත්පුරුෂ ධර්මක ලක්ෂණය. ඉතින් අපි යම් කිසි කෙනෙක් ගැන හිතනකොට අපන් අපේ හිතේ ප්‍රසන්න සිතුවිල්ලක් ඇති වෙනවා නම් මේක තමයි කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. සත්පුරුෂ කෙනෙකුට යම් කිසි කෙනෙක් ගැන හිතලා ප්‍රසාදයක් ඇති කර ගන්න පුළුවන් නම් ඒක ඒ ප්‍රසාදයට ලක් වෙන කෙනාගේ ජීවිතයේ ලොකු සාර්ථකත්වයක්. මම හිතන චින්තනෝන ඒ කාරණය බොහෝ දුරට ජීවිතයේ සඵල කරගත්තු කෙනෙක් ඇටියට අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මම හිතන්නේ මහින්ද ජයරත්න මහත්මයා නිරතුරුව උදව්පකාර කරනවා, ආශිර්වාද කරනවා. ඔබ දෙපළම කරන පින්කම් ඔබේ දරුවන්ට ආශිර්වාදයක් වෙනවා, ඔබ දෙපළට ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැන හිතලා හුඟා සතුටට පත්වන්න. මේ අවස්ථාවේදී ජීවිත කාලය පුරාම සිදු කරගෙන පින්කම් මාලාවෙහි අද දිනට નિયમિત මේ පින්කම බලාපොරොත්තු වන විදියටම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්නට. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කම්වල ආනිසංසය පින් කැමැති සම්මදෘෂ්ටික දෙවියනොත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත් සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. රස කරගත් මේ සියලු පින්කමලාන සංසෙන් ඔබ හැම දෙනාගේම නමින් මියගිය ආදරණීය දෙමව්පියන්තුළු යම් තාක් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටියත් නම් විශේෂයෙන්ම චින්තනෝනගේ ඒ වගේම මහින්ද මහත්මයාගේ නමින් මියගිය ආදරණීය දෙමව්පියන්තුළු සියලු ඥාතීහුද ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළම නොඑක ආකාරයේ රෝගාබාධයෙන් මියගිය සියලු ඇත්තන්ද පින් අපේක්ෂාවකින් සිටියත් නම් ඒ සියලු අයද මේ පිනෙන් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, පින්තුන් හැම දෙනෙක්ම බොහොමත්ම සතුටට පත්වන්න. අද දින මේ විශේෂ අරමුණක් නිමිති කරගෙන පින්කම සිදු කළත් සහභාගී වන ඔබ හැම දෙනාටම එක වගේ ආශිර්වාද සලසා ගත හැකි, නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සලසා ගත හැකි උතුම් පින්කමකට ඔබ හැම දිනෙකම සහභාගී වුණා කියලා නැවතත් මේ ගැන හිතලා සතුටට පත්වන්න. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. නැවතත් ස්වාමීන් වහන්සේලා සියත් ගහතා ප්‍රකාශ කරමින් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති. ඉමිනාතේ සමිංජතු.